ආස්වාදයේ විදිහින් හැම මොහොතක් තුළම ආදීනව දැක්කාම ඇති වෙන ස්වභාවයක් නිස්සාරණේ ඒක කලකිරීම. දැන් බලන්න කපන්නේ. තමන්ගේ සතුටද බැන්දේ. දැන් ඒ කට්ටියගේ සතුට වෙනුනේ නෙමෙයි ජීවත් වෙන්නේ. තමන්ගේ අනාගතය ගැන කල්පනා කර. දැන් ඒ කට්ටියගේ අනාගතය වෙන රාදවල් දෙකෙන් මේ මිනිස්සුන් නිදි මරාගෙන වැඩ කරන්නේ නැද්ද? දැන් මොකදනේ? ආස්වාදයේ ගත්තා. ඒ ගත්තාම තේරෙනවා මේ ඔක්කොම ප්‍රශ්න අමතරම ප්‍රශ්න ගැටළු මේකෙන් නිදහස් වෙන්න බෑ. දැන් ආදීනව දැක්කා. දැන් අර වයකන්දේ කම්මුලට කටි මුක්කුවක් දීලා උ මාළු දිහා බලන කල්පනා කරන මොනතරම් විවේකයෙන් ඉනවා මේ මාළු. මේ මාළුන්ට තියෙන නිදහස මට නැහැ කියලා මං ගැන හිතලා කලකිරෙනවා. ආස්වාදයේ විදිහින් හැම මොහොතක් තුළම ආදීනව දැක්කාම ඇති වෙන ස්වභාවයක් නිස්සාරණේ ඒක කලකිරීම. කිසිම වගතියක් නැහැ. මේකෙ මොකොත් වැඩක් නැහැ. මේවා මේ ඔක්කොම බොරුවා මේ කරන්නේ මේ රැවටීම කියලා එම එකක් හිතෙනවා. ඒක තමයි කලකිරීම. කලකිරීම කියන එක මේ අර අකමැත්ත කියන එකට සමාන නෑ. අකමැත්ත නිතරම කැමැත්ත නිසා ඇටගන්න එක. කැමැත්ත තිබුණත් අනිවාර්යෙන් අනිත් පැත්තේ අකමැත්ත ඇති වෙනවා. මේ අන්තයක් නිසා ඇති වෙන ප්‍රතිඵලයක්. හැබැයි මේ අර කලකිරීම කියන එක එම එකක් නෙමෙයි. ඒක ආස්වාදයක් තිබිලා ඒකේ ආදීනව දැක්කට පස්සේ ඇති වෙන එක. ඒක කෙලින්ම මේ ධර්ම කාරණාවක් ඒක කලකිරෙනවා කියන්නේ දැන් බුදුහාමුදුරන් කලකිරුණානේ. ඇවිල්ලා බලනවා මුන් ඔක්කොම දැන් කකුල් උඩ ගිහිල්ලා අරුගේ අත මූගේ බෙල්ල මූගේ කකුල් ලස්සේ මූගේ කකුල් අරුගේ බෙල්ල උඩ මොකද්ද මුන්? ඊය නටලා වෙරි වෙලා මුන් ඔක්කොම නික අර ගෙම්බා පොලේ ගැව්වා වාගේ අර මේ අර බඩමුට්ටු ගබඩාවල් වල මේ සත්තු පැනල ඔක්කොම අවුස්සලා තිනා වාගේ මුන් ඔක්කොම බීලා කාලා අම්මතනම නැට්ටු බෙර උඩ මිනිසු බුදි සිරුවත් කුමරාවල බලන මොකක්ද ලස්සන්ට නැටුවම එක එක විදියට රඟපෑවා එක එක විදියට මුන්ගේ අතපය වැඩ කළේ දැන් බලන්න නිකන් අපහායක් වගේ කලකිරෙන වැඩක් නෙ මොකද්ද මේක වැඩක් නෑ මේක කලකිරීම ඇයි අර ආස්වාදයේ තිබිලා ඒක ආදීනව දැක්කට පස්සේ ඇති වෙන කලකිරීම දැන් නැට්ටුව දකින්නකොට අරක මතක් වෙනවා දැන් මුන් නටනවා ලස්සන්ට රෑ වෙනකොට මුන් බීලා මුන් ඔක්කොම වැටිලා හිටියාම ජීවිතෙත් එක පා වෙනවා ඇයි අරක දන්න දැන් නිස්සරණය ආදීනියට හරවන්න පුළුවන්ද? නිස්සරණයක් ආදීනවට හරවන්න පුළුවන්ද? ආදීනවක් ආස්වාදයට හරවන්න පුළුවන්ද? ඇයි? මේක නිරෝධ වුණාට පස්සේ ඇති වෙන එකක්. ඒ නිසා අරක නැහැ. නැති නිසා එතනට යන්න බෑ. නිස්සරණ වෙච්ච එකක් ආස්වාදයට ගෙනියන්න බෑයි. ආස්වාද නිරෝධ වෙලා තමයි ආදීනියට කටගන්නේ. ආදීනේ තියෙන තාකල මේ නිස්සරණේ ඇති වෙන්නේ නැහැ. ආදීනව නිරෝධම වෙලා යන්න ඕනේ. ඊට පස්සේ තමයි නිස්සාරණ කියන එක ඇති වෙන්නේ. මේක නැති වුණාම ඇති වෙන එකක් නිසා ආපහු එතනට එන්න බෑ. හැබැයි අකමැත කැමැත්ත නිසා හටගත් එකක්. කැමැත්ත තාම තියෙනවා. නැවත මේ කැමැත්ත අකමැත්ත වුණත් මේක කැමැත්තට හැරෙනවා. කලකිරීම නිරෝධයට හේතු වෙනවානේ. එතකොට තමන් දැනගන්න ඕනේ මේකට මම කලකිරිලාද නැත්නම් අකමැතිද කියලා. ඒකයි බුදුහාමුදුරුවෝ මේ ලෝකේ හැම දෙයකම අකමැති වෙන්න. එතකොට තමයි නිවන් දකින්නේ එහෙම කියන්නේ. ආදීනව දකින්නේ. නිස්සරණයි කියලා ප්‍රත්‍යක්ෂ කරන්න. එතකොට නිවෙනවා කියන්නේ. ඇයි? නිස්සරණයි කියලා දැනගත්ත කෙනෙකුට නැවත මේ ආපස්සට යන්න බෑ. හැම දෙයක්ම අකමැති වුණාට, ලෝභයට අකමැති, ద్వේෂයට අකමැති, රාගයට අකමැති කියලා අකමැති වුණාට ප්‍රශ්න විසඳෙන්නේ නෑ. එයා තුළ තාම අර හේතුව තියෙනවා. බීජය තියෙනවා. කොයි වෙලේ හරි අනිත් පැත්තට කන පිට ගන්නවා. නිස්සරණේ දැක්ක කෙනාට මේ ආයි අරක තියෙන ඇයි ඒ මනුස්සයෙක් දැක්කා මිතන මේක නිස්සරණ දෙයක් වැඩක් නෑ. ඇයි ඒ මනුස්සයෙ මේ පිළිබඳව අදහසක් එන්නේ? බීලා බැරි ගයිලා බීම හත්තරිනවා. ඒ මනුස්සයාට බීම කියන වචනේවත් ඇයෙනකොට නිකන් බඩවල් ලොකුනම් කොර වෙනවා. ඇයි ඒ මනුස්සයා ඒ නිස්සරණ වෙලා ඒ ආස්වාදේ විඳලා වමනේ ගිලා කාමවල වැටිලා ගුටි කාලා නිින්දා දිලා අපාස ලැබිලා රස්සාවල් නැති කරලා ගෙවල් වලින් පන්නලා අම්බලන් වල ඉඳලා ඉඟා කාලා එන මේ මිනිස්සයා නිස්සරණම වෙලා ඒක ආදීනව දැකලා මේ මිනිස්සයා ජීවිතේ කවදාවත් බොන්නේ. හැබැයි මේ සුරාවට අකමැති. ඒක වැරදි. ඒක අකමැති කියලා කියනවා. අකමැති කියලා කිව්වට මේ සමහර විට මේ ලොකු පාටියක් ෆන්ක්ෂන් එකක් ඇවිල්ලා තමන්ගේ හාම්පුතා එමු නැත්නම් විශේෂ යාළුවෙක් බල කෙරුවා සමහරට බොණ්ඩේ ඉන්න. වැඩිය බොන්නේ නැ ටිකක් හරි බොනවා. එයා අකමැති වුණා මිසක් ඒකේ ආදීනව දැක්කේ නැහැ. ඒක නිස්සරණ වුණේ නැහැ එයා තුළ. තාම ඒක සරණේ තියෙන්නේ. එයා සරණ යනවා. ඕනම වෙලාවක සරණ යනවා. නිස්සරණ වෙච්ච කෙනා කවදාවත් ඒක සරණ යන්නේ නැහැ. ඒකයි නිස්සරණ වෙන්න කියලා කියන්නේ. නිස්සරණාම ඒක ඉවර වුණා. රාගේ නිස්සරණ වෙච්ච කෙනා රාගේ එන්නේ නැහැ. හැබැයි නිස්සර වෙන්නේ නැතුව අකමැත්තෙන් ඒක ද්වේෂෙන් ඒක තල්ලු කරලා පටිගෙන් ඉන්නවා. අල් කතා කරන්නේ නැහැ, දකින්නේ නැහැ, මේ පැත්තට යන්නේ නැහැ, හිතන්නේ නැහැ. එයා දැන් මේක අකමැත්තෙන් ඒක නඩත්තු කරන්නේ. හැබැයි නිස්සරණ වෙලා නැහැ. ඒක සරණ තියෙනවා. බැරි වෙලාවත් හොඳට හිතවත් වුණා. හොඳට කතා බහ කරලා හිතවත්කම ගොඩ නැගුණා. අරක සරණ යනවා. උපාසක මෑණියෝ සරණං ගච්ඡාමි කිව්වා සිවුර තිබ්බදී. අද ගොඩාකේ බණ කියපු කට්ටිය සිවුරු හැරලා ගිහිල්ලා තියෙන්නේ. ධනය, මුදල, සම්පත නිස්සාරණය දැකපු කෙනාට විතරයි ලෝකයෙන් බේරෙන්න පුළුවන්. එමු නැත්තම් අනිවාර්යයෙන්ම එයා කවදාද දවසක ඒකේ සරණ යනවා. රුපියල් 500ක් දාන්නම් බයිනවා. පිස්සුද? හාමුදුරනේ සල්ලි පූජා කරනවා. චෙක් එකක් දෙනවා 125. අරක දැක්කම බින්දු පේලියක් තියෙනවා. මේක නම් අතහැරලා බැරි වේවා. කොලයක් නේ, කොලේ වාගේ ගන්න එක. අරගෙන ඉමින්සර මේ ගියේකට දෙනවා මේ ඔයාගේ නම account එක දාගන්න බෑ ගන්න බෑ පුතේ. ඒක ආන්දරේ යටතේ කාඩ් එකයි number එකයි ඔක්කොම ආන්දරේ ඉල්ලලා තියා ගන්නවා. පුළුවන් නම් joint account එකක් දාලා එයාට ගන්න බැරි ඉඳලා හාම්බ්‍රන්ට මුල් තැන දීලා 190 හාම්බ්‍රන්ට බලය තියලා එයාට 20ක් දීලා එයාගේ නමින් account එක තියෙනවා. අද එයාගේ නම තිබුණාම මොකවත් කරන්න බෑ joint account එක අපේක. ඒක වැඩිපුරම බලය තියන්නේ හාම්බ්‍රන්ට. කාඩ් එකයි පොතයි හාම්බ්‍රන්ට. දැන් සම්පූර්ණ හාම්බ්‍රන්ගේ නම නෙමෙයි ඒක තියෙන්නේ. හැබැයි ඔප්පු කරන්න බෑ. ඒ අරයාගේ නමින් තියෙන්නේ. තිබ්බට එයාට කිසිම බලයක් නෑ. ගීයාගේ නම පික්සල් පොස් එකට දානවා 125 50ක් විතර දානවා. ගීයාගේ නමින් දාලා චෙක්කුලේ තියාගන්න හාමුදුරුවෝ. දැන් චෙක්කුලේ නැතුව ගන්න බෑනේ. සම්පූර්ණ කාලේ ගීයාවත් එක්කගෙන ඉඳලා අස්සම් කරපන් කියලා එම අස්සම් විතර ගීයාගෙන් ගන්න සල්ලි ටික එම හාමුදුරුවෝ ගන්නවා. පොලිස් එක හාමුදුරුවෝ. ඒකට හාමුදුරුවන්ට තමයි පික්සල් පොස් එකට තියෙන්නේ. හැබැයි තියෙන්නේ ගීයාගේ නම ඔප්පු කරන්න බෑ. ජාතුරු පල්ලල නැහැ. උපෝසතාගාරයට යන්න පුළුවන්. විනය කර්ම ඔක්කොමට උන්වන්සේ සුදුසයි. මොකවත් නැහැ නේ හාමුදුරුවන්ගේ නමට. ගීනමට තියෙන්නේ ගී නමින් තමයි පොලි යන්නේ. ඔක්කොම ගී නමින් තියෙන ආම්දරංගේ නමින් මොකවත් නැහැ. ඒ කියන්නේ යායකේ නිස්සරණ වෙලා නැහැ. තම ආස්වාදයේ තුල ඉන්නේ. ඒක අර අකමැත්තෙන් අත්තරිනවා කියන එකයි නිස්සරණේ දකින්නවා කියන එකයි දෙකක්. නිස්සරණ වෙච්ච කෙනෙක් නැවත පැවත්මට යන්නේ නැහැ. අකමැති වෙච්ච කෙනා පැවත්මට යනවා. ආස්වාදය ගන්නෑ. අපි කියමු අම්මා තාත්තගේ නමින් තිබිච්ච ලොකු දේපලක් අපට අම්බ වුණා. දැන් ඒ දේපල අපේ නමින් තියෙනවා. දැන් ඒක අපි විකුණන්නෙත් නෑ, කන්නෙත් නෑ, මොකවත් නෑ. මේ දේපලේ ඒ වටිනාකම එහෙම ආරස්සිතව තියාගන්නවා. අවුරුදු 5ක් තිබ්බා, 10ක් තිබ්බා, 20ක් තිබ්බා, 40ක් තිබ්බා, 50ක් තිබ්බා. 50යි මට හම්බෙනකොට මට අවුරුදු 25යි. 50යි 25යි කීයද? 75යි. දැන් නැගිටින්න බෑ, කතා කරන්න බෑ, මට දැන් මොකවත් කරන්න බෑ. දැන් ඒ දේපල වලට මොකද කරන්නේ? නම් පූජා කරන්නේ වැඩක් ගන්න පුළුවන් කෙනෙකුට ඒක පවරන්නේ නැද්ද? සාසනයට කියලා ඒක ආයෝජනය කරන්නේ නැද්ද? දැන් ඒ ආස්වාද කළේ නැහනේ. ආදීන උනේත් නැහැ. එකපාරට නිස්සරණ වෙලා. ඒක නිස්සරණ අට ගන්න තව ධර්මතාවයක්. අර තමන්ගේ අයිය තියෙන තාක්කල් එයාට හිතෙනවා මේක තමයි මගේ බලය. මේක තියෙන්න ඕනේ. මේක තමයි මගේ ආරක්ෂාව. මේකෙන් තමයි මං කවදාද දවසක ආරක්ෂා වෙන්නේ. මගේ සම්පූර්ණ අර ඉස්වැසුම, ලයවැසුම මේක තමයි කියලා හිතාගෙන ඉන්නවා. යන්නේ නම් නැති වෙනකොට දැන් මේ પરම්පරාව ඊටම තියලා බැරි වෙනවා. දැන් මේක මට නැගිට ගන්න බැන්න දැන් ඊට මොනවද කරන්නේ? දැන් යාට තේරෙනවා මගේ ආරක්ෂාව මේ ලෝකේ කොහෙවත් නැහැ. අර ධර්මතාවය තුලින් අරක ආස්වාද කරන්නේ නැතුව, ආදීනව දකින්න නැතුව අර ධර්මතාවය තුලින් කෙලිමේ අරගෙන කියලා නිස්සාරණේ තියෙනවා. අර වයසක අම්මලායිම නිදි මේක ඉඳගෙන තමයි dostata තමයි කියන්නේ. එන්න කියන්න අවල් ආරණ්‍ය ලොකු ආන්දරන්ට ඇයි කෝටි එකා මාර්ගෙ ඉඳම තියෙන එක සාසනෙට දෙන්න නැණි වයස 96යි. මෙච්චර කාලයක් එකද නෑ මෙච්චර කාලෙ මට ඕනේ කියලා හිතුණා. දැන් ටිකට් කපන එකත් සුවර් නෑ වාගේ. මොකද මේ එතනට ආවම තමයි අර තේරෙන්නේ. දැන් යාර ටිකට් කැපිලා යන එක සුවර් නෑ. දැන් යාර හිතන දැන් මේකෙන් වැඩක් නෑ. අපේ මෙච්චර කාලයක් කිව්වා සත්ත පහකට ගණන් ගත්තේ නෑ. වැඩක් තියෙනවා. තව මොහොතක් හරි මේ වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවා. අතනට ආවට පස්සේ ආ කියනවා මේ වැඩක් ගන්න බෑ. දැන් යට තේරෙනවා. හැබැයි ඒකෙ මොකවත් ඒකේ අඹ ගෙඩියක්වත් අවුලලා කාලා නැහැ ඉදමේ. ආස්වාද කරලම නැහැ. ඒකේ මොකුත් ආයෝජනය කරලා අර මේක කළා මොකුත් ආදීනව දැකලත් නැහැ යා. හැබැයි එතනදී මේ ඒ කර්මයේ ධාරිතාව අඩුයි. අර තමන්ට මේකෙන් වැඩක් නැහැ නිසා නිස්සාරණ වුණා මිසක් බුදුහාමුදුරේ කන ඔරිජිනල් නිස්සාරණ නෙමෙයි. වටිනාකම තියෙන කාලේ, Tamante ඒක ආස්වාදේ ගන්න පුළුවන් කාලේ, ඒකේ නිස්සාරණ ආදීනව දැකලා නිස්සාරණයි කියලා හිතරියොත් මගපල. එහෙම නැතුව අර යනෙනම නැ දැන් බෑ කියලා හිතලා නිස්සාරණ වෙනව නේද? ඒකින් වෙන්නේ පිනක් විතරයි. මගපල වලට ඇරෙන්නේ නැ ඒක. පිනට හැරිලා දිව්‍ය ලෝක යනවා. ඒ අන්තිම මොහොතේ ඒ වගේ අර ධර්මතාවයේකින් නිස්සාරණ වෙනා ගොඩාක් කට්ටිය ඉන්නේ දිව්‍ය ලෝකේ. පුළුවන් කාලේ තේරෙන කාලේ අවබෝධින් එක ආදීනව දැකලා තැරපු කට්ටියක මාර්ගපල වල ඉන්නවා. ඇයි ඒගොල්ලෝ පිනෙන් දිව්‍ය ලෝකෙ ගියේ මාර්ගපල වලට එන්න බැරි වුණේ කියනකොට එයා ආස්වාදයේ ධර්මතාවය දන්නේ නැහැ නේ. ආදීන ධර්මතාවයක් දන්නේ නැහැ. එතකොට ඒ දෙක දන්නේ නැතුව නිස්සාරණ වෙච්ච නිසා එයාගේ ඒකෙන පිනේ අඩුවක් තියෙනවා. ඒ නිසා නැවත උපදීමක් තමයි ඉන්නේ. ආර්ය ජාතියට යවන්න බෑ. ආස්වාදයේ දැකලා ආදීනව දැක්ක කෙනාගේ නිස්සාරණය නිර්මලයි. ඒක පිරිසිදුයි. ඒක ආර්ය ධර්මයක්. ඒ නිසා යාට කෙලිම ආර්ය ජාති උප්පත්තිය ලැබෙනවා. අරයා නැවත දිව්‍ය ලෝකෙන් ආවට පස්සේ ආයි අපේ හඳුනන නිස්සාරණ වෙච්ච එක ආයි අල්ල ගන්නවා. එයා ඒ ආස්වාදේ කලේ නැහනේ. එයා ආයි ආවිල වටගාලා මේක මගේ ඉඩම කියලා කොස් ගා තිනනනම් කොස් ගායේ පීදීගෙන එනවා කියලා දැන් වටගාලා මිනිස්සුර කොස් ගායෙන් එයා පැත්තේ ඉතෝනවා. ඇයි එතකොට කොස් ගාත් මගේනේ. එයා ඊයේ ඊදා ඒක ආස්වාදේ දැක්කේ නැහැ. එයා ආදීනව දැක්කෙත් නැහැ. නිකන් නිස්සාරණුනේ. එහෙනම් මේ ඒක ඉපදුනාම ආයි අර ප්‍රශ්නේ යට තියෙනවා. අරයට නෑ ඒක. ඒ රජ කතාවල් වල ඉන්දියාවේ ගොඩාක් රජවරු ඉන්නවා අද්දාස් ගාන. ඒ උන්ද ලස්සන කතා අද්දාස් ගාන තියෙනවා. ඒක එක රජකුමාර රජවරුගේ පුතේ කුමාරයෙක්. තරුණයි. ප්‍රසාද යනවා ටික දවසින් මොනවාද මේ වැරද්දක් වෙනවා යන්නේ. ඒ කියන්නේ මේ ලොකු වැරදි නෙමෙයි. සොල්දාදුවන්ගේ ලොකු සොල්දාදුවෙක්. සේනාධිපති නෙමෙයි කණ්ඩායමකට නායකයෙක්. ඌගේ මොනාරි වැරද්දක් වෙනවා මේ ගත්ත කඩුව ඉසගසලා ගන්නවා. රජකුමාරයා. එතකොට මේ යම්කිසි රාජ්‍ය බටේගේ වැරද්දක් තිබුණාම රාජ්‍ය සභාවට ගෙනල්ලා රජුරුව ඉදිරියේ නඩු ආලා එහෙමනේ දඬුවම් කරන්නේ. රජකුමාරයාට ඔටුන්න නැතුව ඒකමතික තීරණයක් ගත්තා. ඒක ගන්න බෑ. ඇයි ඒ වරද ඉදිරිපත් කළේ නැත්තේ? ඇයි රාජ්‍ය සභාවට අගෞරව කළේ කියලා ප්‍රශ්නයක් එනවා. පස්සේ බලනකොට මේ රටේ රාජ්‍ය පිළිබඳව පොඩි තොරතුරක් පිට ආපු කෙනෙකුට දීලා තියෙනවා. එතකොට ඒක ඉසගසන්නම රාජ්‍ය ද්‍රෝහිකමක් නේ. ඉසගසන්න ඕනේ. නමුත් ඒක රාජ්‍ය සභාවට ඉදිරිපත් කරලා ඔප්පු කරලා කලේ නැහනේ. එහෙනම් ඒකට රාජ්‍ය මේ પરම්පරාව රජපෞලේ නම් මොකද්ද? එයාව රටෙන් පිටුවල් කරන්නේ. එහෙම නැත්තම් රජතුමාගේ බලය අරගෙන මේ ඇසුරු නිසා එයාව ජීවිතාන්ත දක්ව හිරේ දාන්න ඕනේ. දැන් මම රජපෞල නිසා මම එළියට දාන්න ගත්තරීම කොහොමද කියලා කිව්වොත් ඒ රජකුමාරයාගේ ඒ තනතුර හත්තරලා එළියට යනකොට එළිය පඩිය තියෙනවනේ රජවාසලේ විකර මාලේ කඩලා ඒ වලල ඔක්කොම ගලවනවා ඔක්කොම ටික ගලවන එක මංචටියක් තරන් යනවා සේරම ටික දීලා මේ ගම්මාන එක ගිහිල්ලා මේ කුලී වැඩ කරනවා උලි වැඩ කරගෙන කාලයක් ඉන්නවා. එයාගේ ඒ ශ්‍රේෂ්ඨ ගුණයට රජුරෝ කම්පා වෙනවා. ඊට පස්සේ අමතිවරු ආවිල්ලා ආනවා මේ ඊළඟ ඔටුන්න ඉන්න කුමාරයා. අපි අනකොට මේ අපට වතුර පිපාසක් ආවා. ඊට පස්සේ මේ එක තැනක නැවතුවා බලනකොට මේ මැටි වැඩ පොළක් තියෙනවා එතන. මැටි මේ කුඹල් කරු. ගිහිල්ලා මේ යනකොට මේ කුඹලා ඉතියා අපි වතුර ටිකක් ඉල්ල අපි දැක්කම දැනගත්ත මේ රාජ්‍ය බටයෝ කියලා. ඊට පස්සේ මේ වැඩ කරන කෙනාට කිව්වා මේ වතුර ටික ගෙනල්ලා දීපන් කියලා. මැටි පාන හිටියලු කුලියට. ඒ මැටි පාන හිටිය අපේ රජකුමාරයා. මැටි පාන කුලියට. බලන්න කපයන්න එයාගේ නියතමානිකම්. ගිහිල්ලා කිව්වට පස්සේ තමයිලු රජිරුව කිව්වේ එයාගේ ಗುಣ මම දන්නවා. උඹලා දන්නේ. උඹලා හිතන රජකුමාරයා කියන මාන්නයෙන් කටයුතු කළා. මම අනාගතේ රජකිනේ ගැම්ම හිතට අරගෙන තමයි යගේ ඉස ගැව්වේ කියලා උඹලා ඉතාලි නිටියා. දැන් තේරෙනවද යගේ ගුණය කියලා? යුක්තියට සාධාරණ විතරයි වැඩ කරන්නේ. ඒක ලෝකයට තේරෙන්න ඕන නිසා තමයි මම එයා පිටුවල් කළේ. පස්සයට අඬගා රජකම දෙනව ගන්නෑ. යකින්ව අර මේ කුලී වැඩ කරලා මේ අර බත් ගුලි ගන්න ඒවා එතකොට මේ අර මොකද අර මේ කුරක්කම් පිටි චඳ ඒ වබුනේ එකයි මේ මාලිගාව ඉඳගෙන රාජ භෝජන ගන්න එකයි දෙක අතර මට වෙනසක් නැහැ කියලා කියන. එන්න මීට වඩා මට ඒක හොඳයි මම ඒකට උරු වෙලා ඉන්නේ. මැටි ටිකක් තියෙනවා පා ගන්න යන්න තියෙනවා කියලා වහා. පස්සේ යාගේ පුතාට තමයි රජකම දෙන්නේ.